මේ ආණ්ඩුව ලෝකේ වාර්තාවක් කියපු ආණ්ඩුවක්. ලෝකේ අපි අහලා තියෙනවා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවනවා. රාජ්‍යයන් කප්පම් ගෙවලා තියෙනවා ත්‍රස්තවාදීන්. හැබැයි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න යෝජනා කරපු එක ආණ්ඩුව ලෝකේ මේ ආණ්ඩුව. එතන එවැනි ආණ්ඩුවක න්‍යායපත්‍රය ඇතුලේ අපි කියන්නේ ජනසුමනේ ඔබතුමාත් පරිස්සමෙන්. පිටුපනායකයන් විතරක් නෙමෙයි. දැන් මේ පිළිබඳව මේ රටේ පුරවැසියන්ගේ අතේ තමයි රාජ්‍ය ආරක්ෂාව අවසාන වශයෙන් තියෙන්නේ. රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව පුරවැසියන්ගේ අතේ තියෙන්නේ.